මේ අයවැයේ බිලියන 186ක් අධ්‍යාපන වෙන්කලා කියලා ප්‍රීති ප්‍රමෝදයෙන් ඔන්න 106ට ඔන්න මෙන්න වෙන්න අපි ආවෝ කියලා අඳනගත්ති. ලේඛන පරීක්ෂා කරලා බලද්දි මේ බිලියන 186 බිලියන 121.4ක් අතීතයේ මෙදීගත් ගොඩනැගිලි සහ ඉදම් සඳහා දරූ වියදම වත්තකවත් තාන වෙන වියදම ඇස්තමින්ට කිරීමෙන් තමයි කළේ. මං හිතන්නේ නම් මුදල් ඇමතිතුමා මේ වෙනුවට ඉලාකීය කළවද්දට සමාවර්ගේ වෙන රටක් නම් මේකෙන් වෙලා